नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु गरुत्रे महासंग्रत्नेन अवसराई श्रद्धावंत पिंगवत्नी දැන් ඔබ සවන් දෙන්නට බලාපොරොත්තු වන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් රජගහනුවර වැඩ සිටින සමයේදී එක්තරා අන්‍යාගමික තාපසයෙක් සමග ඇති වූ කතාබහක් ගැන දේශනාවකටයි මේ දේශනාවේ නම උදුම්බරීක සීයනාද සූත්‍රය මේ දේශනාව ඇතුළත් ප්‍රතිබෙන්නේ දීඝ නිකායේ ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ මුදුනේ තිබෙන පොඩි කුටියේ ඒ කාලේ නිග්‍රෝධ කියලා තාපසෙක් උදුම්බරිකාය කියන දේවිය විසින් තනවන ලද තාපසාරාමේ විශාල පිරිසක් සමග ඒ කියන්නේ තව තාපසවරු 300ක සේනාවක් සමග වාසය කළා රජගහනුවර හිටියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ගිහි ශ්‍රාවකෙක් හිටියා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක් සන්ධාන ගෘහපති කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියා සන්ධාන ගෘහපති මෙයාට හිතුණා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න ඕනේ කියලා මෙයා ගෙදරින් පිටත් වුණා හැබැයි වේලාසන වැඩි මෙයා කල්පනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න මේ වෙලාව නොවේ මේ වෙලාවට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භවනානුයෝගීව වැඩ සිටිනවා මං යොත්තේම උන්වහන්සේට ඒක බාධාවක් දැන් මම මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට උන්වහන්සේට හිතුණා දැන් මේ ළඟ තියෙන්නේ උදුම්බරීක පරිබ්‍රාජක ආරාමය තාපසයන්ගේ උදුම්බරිකා කියන දේවිය හදපු ආරාමය ඒකේ ඉන්නවා නිග්‍රෝධ කියන තාපසයා පිරිසත් සමග මං ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතාබස් කරන්න ඕනේ කියලා හිතුණා. හිතිලා මේ සන්ධාන කියන ගෘහපතියා නිග්‍රෝධ තාපසයා හිටපු ඒ උදුම්බරික පරිබාජක ආරාමයට ඇතුළු වුණා. ඒ ඇතුළු වෙන වෙලාවේ නිග්‍රෝධ කියන මේ තාපසයා තමන්ගේ ගෝලියෝ 300ක් සමග ඔහි වල්පල් කතා කර කර හිටියා. මොනවද වල්පල් වල තියෙන්නේ රාජකතා ආණ්ඩුව ගැන දේශපාලන චෝර කතා රටේ සිද්ධ වෙන සොරකම් මහා මාත්‍රි කතා එක එක මැති ඇමැතිවරු ගැන සේනා කතා හමුදාව ගැන බය කතා බය හිතෙන කතා යුද්ධ කතා යුද්ධ ගැන අන්න කතා කෑම්බීම් ගැන පාන කතා බොන ජාති ගැන වත්ත කතා ඇඳුම් පෙළඳුම් ගැන සයන කතා ඇඳපුටු මේස ගැන මාලා කතා මල් වර්ග ගැන ගන්ධ කතා සුවඳ වර්ග ගැන ඥාති කතා නෑදෑයන් ගැන යාන කතා යාන වාහන ගැන ගාම කතා ගම් ගැන නිගම කතා ලොකු ගම් ගැන නගර කතා නොඑක් නගර ගැන ජනපද කතා නොඑක් ජනපද ගැන ඉච්චි කතා කාන්තාවන් ගැන පුරුෂ කතා පුරුෂයින් ගැන සූර කතා ක්‍රීඩකයින් ගැන විසිකා කතා එක එක පාරවල් තොටුවල් ගැන කුම්බට්ඨාන කතා කුඹල් හලේ කතාන්දර පුබ්බපේත කතා මැරිච්ච උදවියගේ හොල්මන් කතා නානත්ත කතා එක එක දේවල් ලෝකයේ හැදෙන නැසින ඒව ගැන මුහුදු කෑම ගැන ඒ නොයේ කයුරින් තියෙන ඔය කතා තමයි ලෝකේ හැමතැනම පොදු වශයෙන් තියෙන කතා කතා කර කර මේ ඇත්ත හිටියා. එතකොට නිග්‍රෝධ තාපසය දැක්කා තමන්ගේ ආරාමයට එනවා කවුද? සන්ධාන කියන ගෘහපතියා. දැකලා නිග්‍රෝධ තාපස පිරිසට කෑ ගහලා කිව්වා ආහා නිශ්ශබ්ද වෙයල්ලා. නිශ්ශබ්ද වෙයල්ලා ආන්න එනවා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක්ගෙන් වන්න සන්ධාන උන්නෙහි එනවා. ඔය රජගහනුවර චාම් වස්ත්‍ර ඇඳගෙන ඉන්න සුදු පිළි ඇඳගෙන ඉන්න ගිහි ශ්‍රාවකයන් අතර ඔයත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හරි නිශ්ශබ්දයි. බොහෝම නිශ්ශබ්දතාවයේ තමයි වර්ණනා කරන්නේ. ගෝසාව නෑ. ඒ නිසා නිහඬ වෙයල්ලා කියලා අර තමන්ගේ ගෝලයින්ට කිව්වා. එහෙනම් ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි මිනිස්සු බය. එහෙනම් ගිහියන්ටත් බයක් තිබිලා තියෙනවා. ලොකු පිළිගැනීමක් තිබිලා තියෙනවා ගිහියන් ගැන. සන්ධාන ගෘහපති ඒ ආරාමයට ගිහිල්ලා නිග්‍රෝධ තාපසින් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලා ඉතින් ආගිය තොරතුරු කතාබස් කළා. කතාබස් කරපු වෙලාවේ සන්ධාන ගෘහපති කතාබස් කරලා ඉවර වෙලා මේ නිග්‍රෝධ තාපසයාට කියනවා, බහත්නි, තමුන්නාසලාගේ මේ පිළිවෙල හරි වෙනස්. තමුන්නාසල එකට එකතු වෙලා මේ වල්පල්නි කතා කරන්නේ. තමුන්නාසල එකතු වෙලා කතා කරන්නේ දේශපාලනි. තමුන්නාසල එකතු වෙලා කතා කරන්නේ රටවල් ගැන, මැටි ඇමතිවරු ගැන, ආහාර පාන ගැන, ඉඳුන් හිටුන් ගැන මේවනි කතා කරන්නේ. හරි වෙනස් තමුන්නාසලගේ පිළිවෙල. භවත්නි, ඒ වුණාට අපගේ භාග්‍යවතුන් වහන්සේ ආරණ්‍යේ වාසය කරනවා. හුදකලාව වාසය කරනවා. නිශ්ශබ්ද තැන්වල වාසය කරනවා. ජනයා ගැවසෙන්නේ නැති තැන්වල වාසය කරන බොහොම නිහඬ බව අගය කරනවා. භාවනාවෙන් වාසය කරන මේක හරි වෙනසක් නේ කියලා කවුද කිව්වේ? සන්ධාන ගෘහපති කාටද කිව්වේ? නිග්‍රෝධ තාපසයා. මූන්ටම දැන් කිව්වනේ නිග්‍රෝධ තාපසයා. නිග්‍රෝධ තාපසයාට මේකට රිදුණා. රිදිලා කියනවා, එම්බා ගෘහපතිය, දන්නවාද ඔය ශ්‍රමණ ගෞතමයන් එක කතා කරන්න කවුද එන්නේ? ඔය ශ්‍රමණ ගෞතමයන් එක සාකච්ඡා කරන්න කවුද එන්නේ? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව තියෙන්නේ ශූන්‍යාගාරයටයි. ඒ කියන්නේ සෙනඟ ගැවසෙන්නේ නැති හිස්තැන් වලටයි ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව තියෙන්නේ. ශ්‍රමණ ගෞතමයන්ට මේ පිරිස් එක්ක පිරිස් මැද්ද එහෙම සාකච්ඡා කර කර ඇඳී ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගෘහපතිය දැනගන්න මේ ශ්‍රමණ ගෞතමයන් ওই කැලෑ වැදිලා ඉන්නේ මේ මිනිසුත් එක්ක කතා බස් කරන්න තියෙන බැරි කොමටයි මේ ශ්‍රමණ ගෞතම මොකද මේ ඇඟිලා ඉන්නේ දැන් මෙයා කියනවා මොකද මේ වනාන්තර වල ගිහිල්ලා ඉන්නේ මොකද මේ ඇඟිලා ඉන්නේ මොකද මේ හුදකලා වෙන්නේ යන්නේ මේක හරියට ඇහැ කන වෙච්ච ගව දෙනක් එහෙට මෙහෙට වදී කියලා පරිස්සමින් හැංගි හැංගි යනවා වගේ නේද යන්නේ දැන් මේ කාටද අපහාස කරන්නේ බුදුරජාණන් වහන්සේට ඒ නිසා ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේට එන්න කියන්න පුළුවන් නම් අපි ළඟට කවුද මේ කියන්නේ නිග්‍රෝධත එහෙනම් ඒ කාලෙත් මේ කාලෙ වගේම තමයි නේ ඔය ඔය ශ්‍රමණ ගෞතමයන්ට එන්න කියන්නේ අපි ළඟට එක ප්‍රශ්නයක් යහන්නේ අපි ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රශ්නින් පටලෝනවා හිස් කලයක් රෝල් කොල්ල දානවා වගේ පෙල්ලලා හිස් කලයක් පෙල්ලලා රෝල් කරලා දානවා වගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව අපි මේ එකම ප්‍රශ්නේ අනිත් පැත්ත පෙරලලා දානවා පින්වත්නි මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් මේ උදුම්බරික පරිබ්‍රාජක ආශ්‍රමේදී සන්දාන ගෘහපතියත් එක්ක මේ නිග්‍රෝධ තාපසයා කරන මේ නිന്ദාපහස අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ රජගහනුවරින් පහළට වැඩලා සුමාගදහාය කියන පොකුණායිනි මෝර නිවාප කියන්නේ මොනරුන්ට මෝර කියන්නේ මොනරා මෝර නිවාප කියන්නේ ඔව් මොනරුන්ට අභේදානේ දීපු ප්‍රදේශේ ඒ ප්‍රදේශයේ ඉදිමහණි බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා දැන් අර දෙන්නට හොඳට පේනවා මේක දැන් නිග්‍රෝධෙට පේන තැනකට බුදුරජාණන් වහන්සේ වැඩම කළා දැන් මොකද කරන්නේ උන්වහන්සේ උන්වහන්සේ සක්මන් කරනවා යහාට මෙහාට සක්මන් කර කර ඉන්නවා ඉන්නකොට මේ නිග්‍රෝධ තාපසයා ඉසේ සක්මන් කරන්නා වූ බුදුරජාණන් වහන්සේව දැක්කා දැකලා තමන්ගේ ගෝලෙයින්ට කියනවා ඉම්බා එවත්නි නිශ්ශබ්ද වෙයල්ලා ආන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සුමාගදාය කියන පොකුණ අයිනේ මෝර නිවාපේ ආන්න එලිමහනේ සක්මන් කරනවා ආම් බලාපල්ලා කිව්වා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝම කැමති නිශ්ශබ්දතාවයට ශාන්ත භාවයට නිහඬියාවට නිශ්ශබ්දතාවයට හරි ප්‍රශංසා කරනවා ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැරි වෙලාවත් මේ පැත්තට වඩින්න උනා පුළුවන් උන්වහන්සේ මේ පැත්තට වැඩියොත් අපි උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහමු අපි අහමු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද ඒ ධර්මය අහලා ශ්‍රාවකයන් පූර්ණ සංසිඳිල්ලට පත් වෙලා ඒ සම්පූර්ණ නිවනට මුල් වෙන වැඩපිළිවෙලකට එනවාද පූර්ණ සංසිඳීමකට පත් වෙනවාද එහෙම වන්නේ කුමන ධර්මයකින්ද කියලා අපි අහමු කියලා කිව්වට පස්සේ එයාගේ නිග්‍රෝධගේ ගෝලියෝ ටික නිශ්ශබ්ද වුණා බුදුරජාණන් වහන්සේ සක්මන් කර කර ඉඳලා වැඩම කළා මේ උදුම්බරිකා කියන පරිබ්‍රාජක ආරාමයට වැඩම කරනකට අර පුද්ගලයා දුවගෙන ගියා ඉස්සරහට දැන් අර බැනපු නිඳා පහස කරපු එක්කේ නම් ගිහිල්ලා කියනවා ඒතුකෝ බන්ති භගවා ස්වාගතම් බන්ති භගවතු අනී ස්වාමීනි වඩින්න මේ මිනිස්සුන්ගේ ස්වභාවය නේ නැති තැන නිඳා පහස කරන ගරහනව දැක්කහම අනේ දැක්ක කල් මේ බදාගෙන ඉව ගන්න හදනවා යනකන් ඉඳලා නිന്ദා පහස කරනවා ඒක තමයි අර හිස් මිනිසයාගේ ස්වභාවය අනේ බුදුරජාණන් වහන්සේ දැක්ක කල් භාග්‍යවතුන් වහන්සේ සමග අපිට කාලෙකින් කතාබස් කරන්ට බැරි වුණා නේද භාග්‍යවතුන් වහන්සේ මේ වැඩි ගමනගෙන අපි හරි සතුටුයි ඒ නිසා ස්වාමීනි මේ ආසනේ වැඩ සිටින සීක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආසනයකින් පිළිගැන්නවා. බුදුරජාණන් වහන්සේ ආසනේ වැඩ සිටියා. නිග්‍රෝධ තාපසයා එතනම බිම පොඩි ආසනයක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, නිග්‍රෝධ මං දැන් එන්න කලින් මොනවගේ කතාබහක්ද මෙතන සිද්ධ වුණේ? මොන කතාවද දැන් මෙතන කතා කර කර හිටියේ? ස්වාමීනි, අපි මෙතන ඉන්නකොට අපි දැක්කා භාග්‍යවතුන් වහන්සේ අර සුමාගදාය කියන පුකුණායිනේ, ඔව් මෝර නිවාපේ සක්මන් කරගෙන අපි දැක්කා. එතකොට ස්වාමීන් අපි කතා වුණා භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්නය අහන්නට ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් සම්පූර්ණ සංසිඳනවා නම්, සම්පූර්ණ සැනසිල්ලට පත් වෙනවා නම්, නිවන් මඟ සම්පූර්ණ කරගන්න එක උදව්වක් වෙනවා නම්, එබඳු දෙයක් ඇති කරන්නා වූ ධර්මය කුමක්ද කියලා අපිට අහන්නයි හිතුනේ. අපි ඒ ගැන තමයි කතාවස් කළේ. බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට නිග්‍රෝධ, ඔබ වෙන ආගමක කෙනෙක්, ඔබ වෙන දෘෂ්ටියක් දරන කෙනෙක්, ඔබ වෙන මතයක ඉන්න කෙනෙක්, ඔබ වෙන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්, ඔබ වෙන දෙයක් උගන්නන කෙනෙක්, ඔබට ඒ කාරණාව දැනගන්න බෑ. ඔබට ඒක තේරුම් ගන්න බෑ. යම් කාරණයකින් මම ශ්‍රාවකයන් හික්මවනවාද, මා කියන්නා වූ යම් ධර්මයකින් ශ්‍රාවකයන් හික්මිලා සම්පූර්ණයෙන් සංසිඳිනවාද, සංසිඳිලා ඒ නිවන් මඟ තුලම බැසගන්නවාද, ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඔබ කැමතිනම් ඔබගේ ආගමේ උගන්වන දෙයකින් මගෙන් අහන්න. ඔබගේ ආගමේ උගන්වනෝනේ තපස් රැකීම ගැන. ඔය තපස් රැකීම ගැන ඕනනම් මගෙන් අහන්න, අපි මේකට උත්තරයක් දෙන්නම් කිව්වා. ඒ නිසා ඔබ අහන්න මෙන්න මෙහෙම එකක් ඕනනම්. ඔබ අහන්න මගෙන් ඕනනම්, ස්වාමීනි මොන වගේ තපස් රැකීමක්ද පරිපූර්ණ වෙන්නේ? මොන වගේ තපස් රැකීමක්ද පරිපූර්ණ නොවන්නේ? ඕන් ඔක අහන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අර නිග්‍රෝධ තාපසයාට ප්‍රශ්නේ පවා කියලා දුන්න. ඔබ අහන්න මෙන්න ඕ මේක. බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ ධර්මය ගැන ඔබට අවබෝධ කරගන්න ශක්තියක් නැහැ. ඔබ අහන්න, ස්වාමීනි මොන වගේ තපස්චර්යාවක්ද අසම්පූර්ණ වෙන්නේ, මොන වගේ තපස්චර්යාවක්ද සම්පූර්ණ වෙන්නේ? එතකොට ගෝලියෝ ටික මොකද කළේ? ඒ හයියෙන් ගෝසාවක් කරන්න ගත්තා. මේකනම් මහා පුදුමයක්, මේකනම් මහා ආශ්චර්යයක්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙතරම්ම අනුභව සම්පන්නයිද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙතරම්ම මහා ඉරිදිමත්ද? උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්ම කාරණා පැත්තකින් තියලා මේ අපි අදහන ධර්මයේ තුලම අපට උත්තර දෙන්න සූදානම් වෙනවා. එතකොට නිග්‍රෝධ තාපසයා තමන්නේ ගෝලයන්ව නිස්සබ්ද කෙරෙව පොඩ්ඩක් නිහඬව හිටපල්ලා, මම මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් අහනකම් කියලා කිව්වා. ස්වාමීනි, ඔව් අපි කැමති මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහන්න. මොකද ප්‍රශ්නේ? මම හදලා කිව්වා, ස්වාමීනි අපි කැමති අහන්න මේ තපස් රකීම, තපස් රකීමෙන් ජීවිතේ සාරවත් කරගන්න. අපි මතේ ඉන්න අය තපස් රැකරක ජීවිතේ සාරවත් කරගන්නයි අපි ඒ තපස් විදි වලට, තපස් ක්‍රම වලට මෙච්චර ආශා කරන්නේ. එතකොට මේ තපස් රකීම සම්පූර්ණ වෙන්නේ කොහොමද? මේ තපස් රකීම අසම්පූර්ණ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න තපස් කියන්නේ මොකද්ද කියලා ඒ කාලේ තිබිච්ච තපස් ක්‍රම විස්තර කරනවා. එයාගේ නම මොකද්ද? නිග්‍රෝධ. ඔය තපස් කාර්යය ඉස්සෙල්ලාම කරන්නේ හෙළුවැල්ලෙන් ඉන්න එක. ඊට පස්සේ මේ තපස් කාර්යය කරන්නේ හිටගෙන මලමුත්ත කරන එක. ඊට පස්සේ මේ තපස් කාර්යය කරන්නේ කෑම කාලා අත ලෙව කන එක. ඊට පස්සේ මේ තපස් කාර්යය කරන්නේ ස්වාමීනි වඩින්න කිව්වම එන්නේ නැහැ. ස්වාමීනි මෙහි වැඩ ඉඳලා පිළිගන්න කිව්වම පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මේ තපස්කාරය කරන්නේ ස්වාමීනි වාඩි වෙන්න කිව්වම වාඩි වෙන්නේ නැහැ. ස්වාමී හිටගන්න කිව්වම වාඩි වෙනවා. තමන් උදෙසා පිළියෙල කළා කියලා දැනගත්තොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට ආරාධනාවක් කළොත් දානකට ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට බත්හට්ටියේ උඩ කොටසින් දානි දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට එලිපත්තේ ඉඳලා දානයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට දඬුමුගුරු අතේ තියෙන කෙනෙක් ළඟ ඉඳලා මොනව හරි දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. බලන්න මේ කාලේ සීලිය හැටි තිබිච්ච දේවල් තපස් ක්‍රම. ඊළඟට කානුවක් අයින ඉඳලා දානයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. බබෙක් හම්බෙන්න කෙනෙක් දානයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට අනුභව කරන දෙන්නේ තුදෙනෙක් කියන තැන කෑමක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට විවාහ වෙච්ච කාන්තාවක් දානයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට ළඟම හිටියොත් බලු කුක්කෙක් ඒ බලු කුක්කට කෑම නොදී Tamanට දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඒ කාලේ සීල් මේ තිබෙච්ච. ඊළඟට මැස්සු ඉන්න තැන දානි දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ඔහම ඒ වගේම ඔන්න දියගොඩ මස් පිළිගන්නේ නැහැ. කැඳ වර්ග පිළිගන්නේ නැහැ. එබඳු ආකාරයේ තපස් රැකලා ওই තාපසවරු ඊට පස්සේ කරන්නේ එක්ක එක ගෙදරකට පින්ඳ පාත ගිහිල්ලා එක ගෙදරකින් යැපෙනවා. එහෙම නැත්නම් එක බත්ගුලියකින් යැපෙනවා. එහෙම නැත්නම් බත්ගුලි දෙකකින් යැපෙනවා. එහෙම නැත්නම් බත්ගුලි තුනකින් යැපෙනවා. එහෙම නැත්නම් බත්ගුලි හතක් ගණන් කළා ඒ හත විතරයි ගන්න. එක්ක යා දවසක් දානි ගන්නවා දවස් දෙකක් ගන්නෑ. එක්ක දවස් තුනකට වතාවක්, එක්ක දවස් හතකට වතාවක්, එක්ක සති දෙකකට වතාවක් යෑම කරනවා. මේ වගේ තමයි ওই තාපසෝරුන්ගේ තියෙන තපස් ක්‍රම. එක්ක ඒ තාපසෝරු කොල්ල කාලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් තාපසවරු ගස්වල පොතු කාලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් තාපසවරු හම් තඹල වතුර බොනවා. එහෙම නැත්නම් තාපසවරු ගස්වල තියෙන මේ සෙවල කාලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් තාපසවරු හුණුසහල් වලින් ගුලි හදලා කාලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඒ තාපසවරු දංකුඩ කාලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් තනකොළ කනවා. එහෙම නැත්නම් ගොමක් කනවා. එහෙම නැත්නම් වැටිච්ච ගෙඩි අවුලගෙන කනවා. එහෙම නැත්නම් උදැල්ලක් අරගෙන වනයේට ගිහිල්ලා අල වර්ග උදුරගෙන කනවා. ওই තාපසවරු ඊට අමතරව කරන්නේ එක්කෝ හනවැහැරි අඳිනවා, එක්කෝ මලමිනී වලින් බැහැර කරපු වස්ත්‍ර පුරවනවා, එක්කෝ යුවත දෙමූ රිදි කඩමාළු පුරවනවා, එක්කෝ ගස්වල රිටි සුඹුළු වලින් කරපු වස්ත්‍ර පුරවනවා, එක්කෝ මේ කොටි හමක් අඳුන් දිවිසම් පුරවනවා, එක්කෝ මේ සතාගේ කුරක් සමගම මේ හම ගහපු එකේ කුරත් එක්ක තියෙන ඇඳුම පුරවනවා. එහෙම නැත්නම් කුසතන වලින් කරපු ඇඳුම් අඳිනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ කෙස් වලින් කරපු ඇඳුම් පොරවනවා. මේ එහෙම නැත්නම් මේ කුරුල්ලන්ගේ පියාපත් වලින් කරපු ඇඳුම් අඳිනවා. ඒව තමයි තාපසෝරුන්ගේ තියෙන තපස්චර්ය. එහෙම නැත්නම් මේ තාපසෝරු මොකද කරන්නේ? මේ තල්ලට දෙකක් අරගෙන කෙස් උදුරනවා. එහෙම නැත්නම් කරන්නේ ආසන ප්‍රතික්ෂේප කරලා හිටගෙන ඉන්නවා. එහෙම නැත්තම් කරන්නේ උක්කුටියෙන් ඉන්නවා. එහෙම නැත්තම් කරන්නේ තාපසවරු උක්කුටියෙන් ඉඳගෙන ගෙම්බෙක් වගේ පැන පැන යනවා. එහෙම නැත්තම් ඒ තාපසවරු කරන්නේ කටු මැස්සක සැතපෙනවා. එහෙම නැත්තම් කරන්නේ පුවරුවක සැතපෙනවා. එහෙම නැත්තම් නිකම්ම බිම නිදා ගන්නවා. එහෙම නැත්නම් ඒක ඇලයකින් නිදා ගන්නවා. එහෙම නැත්තම් මුළු ඇඟේම අලු තවරාගෙන ඉන්නවා. එහෙම නැත්තම් තමන්ගේම මල අනුභව කරනවා. එහෙම නැත්නම් සීල් දිය බොන්නේ නැහැ, වතුර අවුයි තියලා නත් කළා බොනවා. මේ එහෙම නැත්නම් උදේ දවල් හවස මේ තුන් වේලම වතුරට බැහැලා පව් හොදනවා. මේව නේද තපස් කියලා ඇහුවා. මේ නිග්‍රෝධකින් ඇහුවා නිග්‍රෝධ. දැන් ওই විදිය දේවල් කරොත් කෙනෙක් තාපසෙක්, ඒ තාපස ජීවිතය සම්පූර්ණයිද අසම්පූර්ණයිද? ස්වාමීනි, ওই විදියට කරගන්න නැත්නම් මේ තාපස කෙනෙකුට එයාගේ තාපස ජීවිතය සර්ව සම්පූර්ණයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා නිග්‍රෝධ දැන් ඔබ මේ සර්ව සම්පූර්ණයි කියපු ඔය තාපස වැඩපිළිවෙලේ නුයි කෙලිස් තියෙනවා. එතකොට නිග්‍රෝධ පුදුමින් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔච්චර සම්පූර්ණ වැඩපිළිවෙලකත් කෙලිස් තියෙනවද? බුදුරජාණන් වහන්සේ කියන නිග්‍රෝධේ ඔව් කෙලිස් තියෙනවා. ඔය විදියට කෙනෙක් තපස් රකින්න පටන් අරගෙන හිට මේ තපස් රකරක ඉඳලා එයා හිතනවා දැන් ඔය තපස් ටික රැක්ක ගමන් එයා දැන් සර්ව සම්පූර්ණ කෙනෙක්. දැන් එයාගේ වැඩි හරි. දැන් එයා කරගත්තා. සම්පූර්ණ වුණා. කියලා ඒකෙන් එයා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙනවා. මේක තමයි එයාගේ පළවෙනි ක්ලේශය. අර තපස් රැකලා ඉවරලා ඒකෙන් එයා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙනවා. දැන් මම මේ තපස් ක්‍රම අනුගමනය කළා. දැන් මම මේව කළා කියලා එයා ඒකෙන් ඔව් පූර්ණත්වයට පත් වුණා කියලා හිතා ගන්නවා. ඒක තමයි කිව්වා පළවෙනි ක්ලේශය. ඊට පස්සේ මේ තපස් රකින එක්කෙනා මොකද කරන්නේ? ඒ පළවෙනි ක්ලේශය ඒ තියෙනවා. ඊළඟට එයා ඒ තපස් රැක රැක එයා හිතනවා මගේ තපස තමයි ශ්‍රේෂ්ඨ තපස. මා තමයි ශ්‍රේෂ්ඨ විදියට තපස් රකින කෙනා. අන්‍යයන්ට කිසිවක් නැත කියලා මොකද කරන්නේ? තමා හුවා දක්වනවා, අනුන් හිලා දකිනවා. යම් තපසකට ඇවිල්ලා තමාව හුවා දක්වයිද, අනුන්ව හිලා දකීද? ආන් ඒක තමයි මේකේ තියෙන ඊළඟ උපක්ලේශය. ඊළඟ ක්ලේශය තමයි ඒ තපසේ ඉඳලා තමා හුවා දැක්වීමයි, අනුන් හිලා දැකීමයි. ඊළඟට නිග්‍රෝධ. ඒ වගේ තපස් රකින පුද්ගලයා ඒ තපස්චර්යා සමාදන් වෙලා හිට ඒ තපස්චර්යාවෙන් එයා මත් වෙනවා, ආඩම්බර වෙනවා, හිතට ගන්නවා. හිතට අරගෙන හිට එයා ප්‍රමාද වෙනවා. මෙන්න මේක කියනවා ඒකේ තියෙන තුන්වෙනි උපක්ලේශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිග්‍රෝධ. ඒ තපස් රකින්න කෙනා ඔන්න තපස් අදිෂ්ඨාන කරන් ඔන්න එක එක තපස් ක්‍රම පුරුදු කරනවා. මෙහෙම වෙනකොට මෙයාට ලැබෙන්න ගන්නවා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා. බුද්ධ කාලේ මේ වගේ තපස් රකින්න අය හරියට හිටියා. හරියට අර ජම්බුකාජීව කියලා කෙනෙක් හිටියානේ. හරියට එක එක තපස් රකින්න අය හිටියා. ඒ ජම්බුකාජීව කෙනෙක් කෙනා හිටියා. එයා කන්දක් උඩ නැගලා තනි කකුලෙන් හිටගෙන යා මොකද කිව්වේ? හුලම් බොනවා කිව්වා මං. අයියෙන් කට ඇර ඉහළට ගන්නවා. මිනිස්සු හිතුවා මේ ඉන්න ශ්‍රේෂ්ඨ කෙනෙක්. මිනිස්සු ගිහිල්ලා මොකද කරන්නේ? ප්‍රණීත ආහාර පාන ගෙනිහිල්ලා කියනවා අනේ ස්වාමීනි අපට පිම් පිරිස චූට්ටක් වළඳන්න. අනේ බෑ කියනවා. මට දැන් හොඳටම ඇති කියනවා. හුලම් බිව්වා. එහෙනම් නුඹලාට පිම් පිරිස මං ඕන්නම් අබිට්ටක් ගන්නම් කියලා අර තනකොළ ගහක් කඩලා අරගෙන ගාලා දිවේ ගාගෙන ආ දැන් ඉතින් උඹලට කල්ප ගානකට පිං. අහා දැන් පලයල්ලයි කියනවා. ඉතින් මිනිස්සු වැඳ වැඳ යනවා. රෑට ගිහින් අර පොඩි වැසිකිළියෙන් හොඳට සප්පායම් වෙනවා. කර්මයක් ගෙව්වේ. කර්ම විපාකයක් ගෙව්වේ. කර්ම විපාකයක්. එතකොට මේ වගේ තමයි මේ කර්ම අවුරුදු 50ක් යායක කරලා තියෙනවා. පස්සේ ඔක්කොම අතහැරලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා නිවන් අවබෝධ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නිග්‍රෝධ ලාභ සත්කාර සම්මාන මෙයාට ලැබෙන්න පටන් ගන්නවා. තපස් කරන්න පටන් ගත්තාම. එතකොට මොකද වෙන්නේ? මෙයා හිතනවා දැන් මගේ වැඩේ හරි. දැන් මම හරි ප්‍රසිද්ධයි. දැන් මට හරියට ලාභ ලැබෙනවා. දැන් මට හරියට සලකනවා. දැන් ඉතින් හරි. ආනේකෙන් එයා හිතුවා යාගේ වැඩේ සම්පූර්ණ වුණා. ලාභ සත්කාර ලැබිලා ඒකෙන් සතුටු වෙලා මං දැන් ඒකෙන් සම්පූර්ණ, දැන් මගේ වැඩ ටික හරි, දැන් මං සම්පූර්ණයි කියලා හිතුවාද ආනේකක ඔයාගේ ඊළඟ උපක්ලේශය. ඊළඟට යාට ලාභ සත්කාර සම්මාන ලැබෙන්න පටන් ගත්තට පස්සේ එයා කල්පනා කරනවා මට මේ ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නෙ මම තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයා. අනිත් අය එහෙම ශ්‍රේෂ්ඨ නැත කියලා ඔන්න තමා හුවා දක්වන්නයි අනුන් හෙලා දකින්නයි පටන් ගන්නවා. ඒක කියනවා ඊළඟ උපක්ලේශේ. ඊළඟට තපස් රකින්න එක්කිනා මොකද කරන්නේ? ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න ලැබෙන්න ඒකෙන් එයා මත් වෙනවා. මත් වෙලා ප්‍රමාදී පුද්ගලෙ බවට පත් වෙනවා. ආනේක තමයි ඔහුගේ තපස්චර්යාවේ තියෙන ඊළඟ උපක්ලේශය. ඊළඟට මොකද කරන්නේ? ඒ තපස් රකින්න කෙනාට ගෙනත් දෙන විවිධාකාර ආහාර පාන. මෙයා මේ ආහාර පාන ගෙනාන් පස්සේ මේ ආහාර පාන මෙයා තෝරන මේවට මං ආසයි. මේවා මට ඕනේ. මේවා මට පාපිරිය. කියලා මෙයා මොකද කරන්නේ? ගේන දානි කොටස් දෙකකට බෙදනවා. බෙදලා තමන් ආස නැති දේ තෘෂ්ණා සහිතව බැහැර කරනවා. තමන් ආස කරන දේට ගිජු වෙලා මුලා වෙලා සී මුලා වෙලා ඒක සිතින් වැළඳගෙන ආදීනව මෙනෙහිනකොට ඒ අර්ථය නොදැන අනුභව කරන පටන් ගන්නවා. මේක තමයි යාගේ ඊළඟ උපක්ලේශය. ඊළඟට මෙයා බලාපොරොත්තු වෙනවා ඔන්න රාජරාජ මහා අමාත්‍යවරු යාට පහදිනවා. ක්ෂත්‍රීවරු බ්‍රාහ්මණවරු ගෘහපතිවරු පහදිනවා. මෙයා හිතනවා මේ අය සියලු දෙනා මට සත්කාර සම්මාන කරනවා නම් ඉතාමත්ම හොඳයි. මේ අය මගේ පස්සෙන් එනවා නම් ඉතාමත්ම හොඳයි කියලා අපේක්ෂා සහිත වෙනවා. එතකොට ඒ අපේක්ෂාවෙන් තමයි තපස් රකින්නේ. එතකොට තපස් රකින්නේ වෙන දෙයක් අපේක්ෂා කරගෙන. ආන් ඒක යාගේ ඊළඟ උපක්ලේශය. ඊළඟ එක තමයි යා ලෝකයේ සිටිනවා නම් අනිත් ශ්‍රමණවරුන් ඒ ශ්‍රමණවරුන්ට අපහාස කරනවා. මොකද්ද මුලින් පැලවෙන බීජ තියෙනවා, කලින් පැලවෙන බීජ තියෙනවා, පුරුකෙන් පැලවෙන බීජ තියෙනවා, දල්ලෙන් පැලවෙන බීජ තියෙනවා, බීජෙන් පැලවෙන බීජ තියෙනවා. මේ ඔක්කොම අර මෝලට අහු වෙලා ඇඹිරිලා යනවා වගේ මේ ශ්‍රමණයන්ගේ කටවල් වල තියෙන දත් වලට ඇඹිරි ඇඹිරි යනවා මිසක් මේගොල්ලන්ගේ ජීවිතවල එනමකවත් නැත කියලා අන්නේ ශ්‍රමණවරුන්ට ගරහනවා. ආන් ඒක ඊළඟ උපක්ලේශය. ඊළඟට නිග්‍රෝධ. මේ තපස් රකින්න අය කල්පනා කරන වටපිට බලද්දි තමන්ට එච්චර සලකන්නේ වෙන කෙනෙකුට සලකනවා, වෙන කෙනෙකුට ගෞරව දක්වනවා මිනිස්සු. තමන් බලාපොරොත්තුෙන් ඉන්න තමන්ට ගරු සැලකිලි දක්වයි කියලා තමන්ට දක්වන්නේ වෙන කෙනෙකුට ගෞරව සම්මාන දක්වනවා. එතකොට මෙයා කල්පනා කරනවා මම මෙච්චර රූක්ෂ ප්‍රතිපදාවක යෙදෙනවා, මම මෙච්චර තපස් රකින්නවා, මම මෙච්චර මහන්සි වෙලා මේ නුකානුබී ඉන්නවා, ඇඟේ දූවිලි ගාගෙන ඉන්නවා, මම මේවා මේවා කරනවා. නමුත් මෙවුන්ට මගේ මේ වටිනාකම පේන්නේ නැද්ද? මේ ඇයි මේ අහසවලාට විතර සලකන්නේ කියලා ඕන් ඊරිසියාවත් මසුරුකමත් උපදව ගන්නවා. ඊරිසියාවත් මසුරුකමත් උපදවාගෙන ඕන්න ලෝකේ ගෞරව සම්මාන ලැබෙන තපස්වීවරුන්ට නිന്ദා පහස කරන්න පටන් ගන්නවා. මේක ඊළඟ උපක්ලේශේ. ඊළඟට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ අහනවා නිග්‍රෝධ, ඔය තපස් කරන අය මිනිස්සුන්ට පේන්නේ ගල් තලාවවල ආඩු වෙලා තපස් කරන්නේ නැද්ද? මිනිස්සුන්ට පේන්නේ පිටණි වලට ගිහිල්ලා තපස් කරන්නේ නැද්ද? මිනිස්සුන්ට පේන තැන්වල ගිහිල්ලා තපස් කර කර නැද්ද? මුන්දලා මේ තපස් ඔක්කොම කරන්නේ මේ මිනිස්සුන්ට පේනilla මිනිස්සුන්ව පහදව ගන්න නේද? මේක තමයි කියනවා ඊළඟ උපක්ලේශේ. ඊළඟට කියනවා නිග්‍රෝධ, ඒ තපස්චර්යා කරන කෙනා මම මෙන්න මෙහිමයි තපස් රකින්නේ, මම මෙහිමයි තපස් රකින්නේ, මම මේ විදිහට තපස් රකින්නේ කිය කී තමන්ගේ පිරිස අතර තමන්ගේ තපස් රකීම හුවා දක්ව දක්ව පිරිස අතර ගෞරවයක් ලබා ගන්න මහන්සි ගන්නේ නැද්ද? ආන් ඒක ඊළඟ උපක්ලේශේ. ඊළඟට මේ තපස් කරන අය ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මොන හරි අඩුපාඩු තියෙන එකට මිනිස්සු අහනවා තමුන්නාන්සලා තපස් රකින්න, නමුත් තමුන්නාන්සලට ඕක කැපද? කිව්වට පස්සේ අකපදී කැපයි කියනවා. කැපදී අකපයි කියලා මේක උඩයට පෙරලා කතා කරන්නේ නැද්ද කියලා අහනවා. ඒක තමයි කියනවා ඊළඟ උපක්ලේශේ. ඊළඟට නිග්‍රෝධය. තථාගතයන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවාද, තථාගත ශ්‍රාවකයෙක් ධර්ම දේශනා කරනවාද, එතන තියෙන්නේ අනුමෝදන් විය යුතු දෙයක්. ඔය තපස් කරන අය ඒ ධර්මයේ අනුමෝදන් වෙනවාද? නැහෙනේ. ආන් ඒක කියනවා ඊළඟ උපක්ලේශේ. ඊළඟට ওই තපස් කරන අය කොයිතරම් ඉන්නවද නිග්‍රෝධ මේ බද්ධ වෛර බඳගෙන ඉන්න අය ක්‍රෝධ කර කර ඉන්න අය ඒ වෛර කිරීමයි ක්‍රෝධ කිරීමයි බද්ධ වෛරයයි තමයි ඊළඟ උපක්ලේශය ඒ වගේම මේ තපස්වරු ඉන්නවා මේ තපස් රැකර කර ඉන්න අනුන්ගේ ගුණ ඔක්කොම මකනවා අනුන්ගේ ගුණ මකා දානවා අනුන්ගේ ගුණ මකා දාලා තමන් මේ ලෝකේ මහා ඉයලයි කියලා තමන් ගැන හිතා ගන්නවා මේක කිව තපස්වරුන්ගේ තියෙන ඊළඟ උපක්ලේශේ ඊළඟට ওই තපස්වරු හරි ෂට මායා හරි කට්ටයි කියනවා දෙපිට කාට්ටුයි මායා ඒ මායා කම්පානවා කියන මේක කියන තපස්වරුන්ගේ තියෙන ඊළඟ උපක්ලේශේ ওই තපස් කරන අය ඉන්නවා ওই තපස් කරනට මේ කරුණාවක් දයානුකම්පාවක් මිනිස්සු කෙරෙහි එහෙම එකක් මෘදු ගතියක් මුකුත් නැහැ හරි දැඩි කියනවා ඊළඟට අතිමානි මහා මාන්නකාරයි කියනවා ওই මහලකෝට තපස් කියලා කියාගෙන යනවා ඊළඟට ওই තපස් කියාගෙන යන්නේ පාපී ආශාවන්ගින් යුක්තයි පාපී ආශාවන්ගේ වසඟයට පත් වෙලා ඉන්නේ ඊළඟට ওই තපස් කරන බෝධිනි මිත්‍යා දෘෂ්ටිකයි තමන්ගත්තු මතේම හරි කියලා තමන්ගත්තු මතේම හරි කිය ඒ මතේම බැහැගෙන තමයි කියනවා ඒ පිරිස කටයුතු කරන්නේ මේවා කියනවා තපසුන්ගේ තියෙන උපක්ලේශ බුදුරජාණන් වහන්සේ අහනවා නිග්‍රෝධ දැන් මේ කියාපු දේවල් ওই තපස් ওই දැන් කලින් තපස් රකින්න අය තුල මේ කියාපු දේවල් උපක්ලේශද උපක්ලේශ නොවේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා අහනකොට නිග්‍රෝධ කියනවා ස්වාමීනි ඒකාන්තයෙන්ම ওই කියාපු දේවල් උපක්ලේශමයි ස්වාමීනි අපිට දකින්න ලැබෙනවා ඇතැම් තපස් රකින්න උදවිය තුල ওই හැම උපක්ලේශයක්ම තියෙනවා ඉතින් මේ එක උපක්ලේශයන්ගෙන් යුක්තයි කියන එක ගැන අහන දෙයක් මේ අහන දෙයක් තියෙනවද කියලා අහනවා එකකින් යුක්තයි කියලා ඔය ඔක්කොම තියෙන අය අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා නිග්‍රෝධ මේ තපස් ක්‍රමේ තියෙන පිරිසිදු වෙන එක මොකද්ද පිරිසිදු වීම මේ තපස් කරන එක්කිනා මේ තපස් වරත සමාදන් වෙලා තපස් කරනවා තපස් කළාට මෙයා මේකෙන් එයා සම්පූර්ණ වුණා කියලා හිතන්නේ නැහැ. එයා ඒකෙන් සම්පූර්ණ පුද්ගලෙක් කියලා හිතන්නේ නැහැ. මෙයා හිතනවා මට තව දැනගන්න දේවල් තියෙනවා කියලා. ආන් ඒ කාරණෙන් එයා පිරිසිදු වෙන්න පුළුවන් කියනවා. පිරිසිදු වෙන්න පුළුවන් තැනක් කියනවා ඒක. ඊළඟට නිග්‍රෝධිය ඒ තපස් කරනවා. ඒ තපස් රකින්න ඒ සමාදන් වෙලා තපස් දම් රකින්දී එයා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව හිලා දකින්න යන්නේ නැහැ. ආන් ඒ කාරණේ තමන්ව පිරිසිදු කරගන්න පුළුවන් තැනක් කියනවා. නිග්‍රෝධේ ඔය තපස් රකින්න උදවිය ඒ තපස් රකලා ඒ තපස් ක්‍රමවලින් මත් වෙන්නේ නැහැ. මත් වෙන්නේ නැහැ. ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. ඒ අවංකවම මහන්සියක් ගන්නවා. ආන් ඒ මත් නොවි අවංකව මහන්සි වීම තුළ එයාට පිරිසිදු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. නිග්‍රෝධ මේ තපස් රකින කෙනෙක් දිගටම තපස් රැකරක යද්දී එයා ප්‍රසිද්ධියටපත් වෙනවා. එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. එතකොට නමුත් එයා ඒක එක ගණන් ගන්නෑ. එයාට ඒක වැදගත්කමක් නෑ. ආන් ඒ කාරණිය එයාට පිරිසිදු වෙන්න හේතුවක් වෙනවා කියනවා. එයාට පිරිසිදු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟට කියන නිග්‍රෝධ වේ තපස් රකින්නේ තපස් රකෙද්දී එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණාම ඒ ලැබිච්ච ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමාව හුවා දක්ව ගන්නේ නැහැ. අනුන්ව හිලා දකින්න යන්නේ නැහැ. තමන්ව හුවා නොදැක්වීමත් අනුන් හිලා නොදැකීමත් කියන මේ කාරණේ නිසා එතනින් එයා පිරිසිදු පුද්ගලෙක් වෙනවා. ඊළඟට නිග්‍රෝධ මේ තපස් රකින්න අය ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන මත් වෙන්නේ නැහැ. මුලාවට පත් වෙන්නේ නැහැ. ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. යන්නේ කාරණේ එයාට පිරිසිදු වෙන්න උපකාරී වෙනවා. ඊළඟට නිග්‍රෝධයේ ඔන්න තපස් රකින්න කෙනෙකුට දාන ගෙනත් දෙනවා. මේ දාන ගෙනත් දුන්නාට පස්සේ මෙයා ඒ දානේ කොටස් දෙකකට බෙදෙනවා මේවට මං ආසයි මේවට මං ආසා නෑ ආස නැතිදී මොකද කරන්නේ යා තෘෂ්ණා සහිත අයින් කරනවා ආසදී මත් වෙලා ගිජු වෙලා ඔව් සී මුලා වෙලා වළඳන්න පටන් ගන්නවා බුදුරජාන් වහන්සේ වදාලා මෙයා එහෙම කරන්නේ නෑ ඒ ආහාරය සීනුවණින් යුක්තව ගන්නවා නම් එයා ඒ කාරණේම පිරිසිදු වෙනවා නිග්‍රෝධය රාජරාජ මහා අවාත්‍යවරු ක්ෂත්‍රියවරු බ්‍රාහ්මණවරු ඇවිල්ලා ඒ හම්බුණාට තපස් රකින්න එක්කෙනා එයා ඒ ගැන අපේක්ෂාවක් තියාගන්නේ නැහැ ඒ කාරණෙන් එයා පිරිසිදු වෙනවා නිග්‍රෝධය තපස් රකින්න අය මේ අනිශ්‍රමණයන්ට බයින්න පටන් ගන්නෑ මේගොල්ලන්ගේ කනබොන දේවල් නම් හරියට අර ගස් වලින් මුල් වලින් පැලවෙන කඳින් පැලවෙන පුරුකෙන් පැලවෙන දල්ලෙන් පැලවෙන බීජ වලින් පැලවෙන සියල්ලම කාදමන මෝටරේ වගේ මේගොල්ලන්ගේ මේ දත් වලින් මේව හැපි හැපි යන විතරයි වෙන්නේ කියලා ගරහන්න යන්නේ නෑ ආන් ඒ කාරණේ පිරිසිදු නෑ එතකොට බලන්න ඒ කාලේ තපස්සරු ශ්‍රමණවරුන්ට බැනපු ක්‍රමයක් මේ තියෙන්නේ මොකද්ද අර මේ මුලින් පැලවෙන බීජ පුරුකෙන් පැලවෙන එක කඳින් පැලවෙන එක දල්ලෙන් පැලවෙන එක බීජෙන් මේ බීජ වර්ග ඔක්කොම ඔව් දැටි සහිත රෝදයකට අහුවෙලා කුඩුපට්ටම් වෙලා යන්නේ මේගොල්ලන්ගේ කටට අහුවෙලා ඒවා මේගොල්ලන් දත් වලින් ඇබිරලා යන ඔච්චර මේගොල්ලන්ගේ ශ්‍රමණ ජීවිතය කියලා ගරහනවා ඒ කාලේ ආන් එහෙම කරන්නේ නැහැ කියනවා ඊළඟට මේ තාපසේ තව වෙන කෙනෙකුට මේ ගෞරව සම්මාන දකිද්දි ගෞරව සම්මාන සලකනවා දකිද්දි එයා හිතන්නේ මම මෙච්චර රූක්ෂ ප්‍රතිපදාව කියදෙනවා ඇයි මට කරන්න නැත්තේ ඇයි මෙච්චර මම සේවයක් කරනවා ඇයි මට සලකන්නේ නැත්තේ ඇයි අසවලට සලකන්නේ මෙහෙම හිතේ තියෙන්නේ නෑ ඒ කාරණෙන් යා පිරිසිදු වෙනවා එයා ඊර්ෂ්‍යාව මසුරුකම උපදවන්නේ නෑ ඒකෙන් පිරිසිදු වෙනවා ඊළඟට මේ තපස් රකින්න කෙනා මේ පිරිස මැද්දි පේන්න ගිහින් වාඩි වෙලා තපස් රකින්නේ පේන්න මේ පේන්නේ තපස් රැක්කම මිනිස්සු පහදිනවනේ ආන් ඒක කරන්න යන්නේ නැහැ කියනවා ඒකත් ඒ යාට පිරිසිදු වෙන්න හේතුවක් කියනවා ඊළඟට මම මේ තපස් ගුණ පුරන කෙනෙක් මම මේ විදියට සිල් රකින්න කෙනෙක් මම මේ විදියට තපස්චාරය කරන කෙනෙක් මම මේ වෘතයන් සමාදන් වෙලා කියලා යා පිරිසි මැද්ද කියාගෙන යන්නේ නෑ ඒ කාරණෙන් එයා පිරිසිදු වෙලා යනවා ඊළඟට යාගෙන් කවුරු හරි අහනවා මේක කැපද එයා කැප දෙයක් නම් කැපයි කියනවා මේක අකැපද අකැප දෙයක් නම් අකැපයි කියනවා ආන් ඒ කාරණේ දැන දැන යා බොරු කියන්නේ නෑ එයා පිරිසිදු කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම නිග්‍රෝධය තථාගතයන් වහන්සේ නමක් යම් ධර්මයක් දේශනා කරනවාද තථාගත ශ්‍රාවකෙක් යම් ධර්මයක් දේශනා කරනවාද ආන් ඒක අනුමෝදන් වෙනවා නියම තාපසයා ඒක අනුමෝදන් වෙනවා ඒක යා පිරිසිදු වෙන්න එකක් ඒ වගේම නිග්‍රෝධය හැබැයි තාපසයා ක්‍රෝධ කරන්න යන්නේ නැහැ. බද්ධ වෛරය ඇති කරගන්න යන්නේ නැහැ. ආන් ඒක පිරිසිදු වෙන්න තියෙන කාරණයක්. නිග්‍රෝධය හැබැයි තාපසයා ගුණමකු කෙනෙක් නෙමෙයි. ගුණමකු කෙනෙක් නෙමෙයි. එකට එක කරන කෙනෙක් නෙමෙයි. තමා මහා ඉහලෙන් හිතාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. නිග්‍රෝධය හැබැයි තාපසයා කට්ට කෛරාටිකකම් නැති කෙනෙක් නිග්‍රෝධී හැබැයි තාපසයා මේ කරුණා මෛත්‍රිය තියෙන හදවත මෘදු තෙත් ගතියක් තියෙන කෙනෙක් මේ වේලිච්ච පුද්ගලෙක් නෙවෙයි නියම තාපසයා නියතමානී කෙනෙක් නිග්‍රෝධය නියම තපස්චර්යාවේ යෙදෙන කෙනා ලාමක ආසාවන්හි නොයෙදෙන කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය නොගන්නා කෙනෙක් තමන්ගත්තු මතවාද දැඩිව නොගන්නා කෙනෙක් නියම තාපසයා නියම තාපසයාට පුළුවන් තමන් දරන මතවාද ඔක්කොම බොහොම පහසුවෙන් අත්තරින්න පුළුවන්. බොහොම නිදහස් පුද්ගලයෙක්. මේ කාරණාවලින් තාපස ජීවිතේ පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආන නිග්‍රෝධියෙන් බලන් මන් දැන් කියාපු දේවල් මේවෙන් ওই තාපස ජීවිතේ පිරිසිදු වෙයිද නැද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය ආකාරයට කෙනෙකුට පුළුවන් නම් තාපස ජීවිතේ පිරිසිදු කරගන්නට ඒකාන්තයෙන්ම ඒ තාපස ජීවිතේ පිරිසිදු එකක් වෙනවා අපිරිසිදුනන්නේ නැහැ. තාපස ජීවිතේ මුදුනටම ආපු එක්කෙනෙක් යා අරටුව අල්ලපු එක්කෙනෙක් කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා නෑ නෑ නිග්‍රෝධ. ඔය ක්‍රමයට උපමනකින් තාපස ජීවිතේ මුදුනට ආවේ නෑ. අරටුවට පැමිණුනේ නෑ. ඔය පිට පොත්ත කිව්වා. දැන් මේ මෙච්චරලා කිව්වේ තාපස ජීවිතේ පොත්ත කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක තාපස ජීවිතේ පොත්ත නම් මේ තාපස ජීවිතේ මුදුනට පැමිණෙන්න මොකද්ද කරන්න ඕනේ? තාපස ජීවිතේ අරටුව අල්ලන්න මොකද්ද කරන්න ඕනේ? ස්වාමීනි එහෙනම් අපිට තාපස ජීවිතේ මුදුනට පැමිණෙන්න හැටි කියාදෙන සීක්වා. තාපස ජීවිතේ අරටුව අල්ලන්න හැටි කියාදෙන සීක්වා. බුදුජන් වහන්සේ වදාළ නිග්‍රෝධ නියම තාපසයා හතර ආකාරයකින් ජීවිතේ සංවර කරන්න ඕනේ. නියම තාපසයා හතර ආකාරයකින් ජීවිතේ සංවර කරන්න ඕනේ. පළවෙනි එක තමයි නියම තාපසයා සතුන් මරන්නේ නැහැ. සතුන් මැරීමෙන් වෙන් වී වාසය කරනවා. නියම තාපසයා අනුන්ගේ නුදුන්න නූල් පොටක්වත් ගන්නේ නැහැ. නුදුන් දී නොගෙන සොර රහිත සිටින් වාසය කරනවා. නියම තාපසයා සත්‍යවාදී. සත්‍ය කතා කරන කෙනෙක්. නිග්‍රෝධ නියම තාපසයා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සොයන්නේ පංචකාමයේ සොයන්නේ. නියම තාපසයා එයා සොයන්නේ යන්නේ ඒ පැත්තට යා හැරෙන්නේ. එයා ගිහි කෙනෙක් වෙන්න කල්පනා කරන්නේ නැහැ. නිග්‍රෝධ නියම තාපසයා යනවා වනාන්තරයට. නිස්තබ්ද ජංගවලට, ගස් යටට, ගල්ලින් වලට, පාළු පිට්ටනි වලට නියම තාපසයා ගිහිල්ලා මොනවා හරි පින්ඳ පාති කරගෙන මොනවා හරි දෙයකින් බඩගින්න නිවාගෙන හිට මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? සම්පූර්ණයෙන් හුදෙකලා වාඩි වෙනවා මෙයා පැත්තකින්. වාඩි වෙලා මේ ලෝකයේ තියෙන අල්ම අත්හැරලා ආශාවෙන් හිත නිදහස් කරනවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? දේශයේ හිතට ඇතිවෙන නොදී දේශෙන් හිත බැහැර කරලා සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ඊළඟට මෙයා මේ ක්‍රෝධ රහිත සිතින් වාසය කරන අතරේ මෙයා නිදිමත අලස බව සම්පූර්ණ හිතින් බැහැර කරනවා. මෙයා බැහැර කරලා මේ හොඳ ආලෝකයක් මෙයාගේ හිතේ උපදවා ගන්නවා. දවල් වගේ හැමතිස්සෙම එයා පේන්න තමන්ගේ හිත දීප්තිමත් කරගන්නවා. ඊළඟට නියම තාපසයා මොකද කරන්නේ? පසුතැවෙන්න තියෙන දේවල් වලින් තමන් කරපු දේවල්, කරගන්න බැරි වෙච්ච දේවල්, වැරදිච්ච තැන්, දියුණු කරගන්න බැරි වෙච්ච ගුණධර්ම මේව ගැන පසුතැවි ඉන්නේ නැහැ. එයා පසුතැවිලා අත්හැරලා එයා හිත සංසිඳුවා ගන්නවා. නියම තාපසයා සැකේ අත්හැරලා සංසිඳුවාගෙන පංච නීවරණ යටපත් කරලා මෛත්‍රී සාගත සිතින් දස දිසාවටම මෙත්සිත වඩනවා. උතුරු දිසාවට, උතුරු අනු දිසාවට, නැගෙනහිර දිසාවට, නැගෙනහිර අනු දිසාවට, දකුණු දිසාවට, දකුණු අනු දිසාවට, බටහිර දිසාවට, බටහිර අනු දිසාවට, උඩ දිසාවට, හරහට, යටට සම්පූර්ණයෙන්ම මෛත්‍රිය පතුරවනවා. මෙත් සිත පතුරවනවා. ඊළඟට මේ සියලු සත්වයන්ට හිතානුකම්පීව සමානව සලකනවා. ඊළඟට මේ අප්‍රමාණ මෙත් සිතත් වඩමින් මහත්ගත මෙත් සිතත් වඩනවා. මහත්ගත කිව්වේ තමන් ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වශයෙන් මෙත් සිත පුළුල් කරගෙන වඩනවා. ඊළඟට කරුණාව පතුරවනවා සෑම දිසාවකටම. කරුණාව කියන්නේ මොකද්ද? පරදුක්ඛේ හදයන් කම්පේතිටි කරුණා. අනුන්ගේ දුක දැක හෘදය කම්පා වේ නම් එය කරුණාවයි. ඒ කරුණාව, අනුකම්පාව, දයාව දස දිසාවට මෙයා පතුරවනවා. පැත්තකට වෙලා ඉඳගෙන දස දිසාවට පතුරවනවා. ඊළඟට මුදිතා. මුදිතා කියන්නේ අනුන්ගේ සැපතෙහි සන්තෝෂ වීම. ඒක පතුරවනවා මේ සියලු සත්වයෝ සැපවත් වෙත්වා. සීලයෙන් ගුණයෙන් නුවණින් ධන ධාන්‍යයෙන් ඥාණයෙන් බලයෙන් දියුණු වෙත්වා කියලා සියලු සත්වයන්ගේ යහපත ප්‍රාර්ථනා කරනවා සැපේ පතනවා සැනසille පතනවා යහපත පතනවා ඊළඟට වඩනවා උපේක්ෂාව උපේක්ෂාව වඩන්නේ කොහොමද මේ සියලු සත්වයෝ තමන් සිතකය වචනේ මෙහෙවා යමක් කරයිද ඒ කරන්නා උදය දායාද කරගන්නෝය මේ සියලු සත්වයෝ කර්මයම දායාද කර සිටින්නෝය මේ සියලු සත්වයෝ කර්මය තමාගේ දේ බවට පත් කොටගෙන සිටින්නෝය මේ සියලු සත්වයෝ කර්මයේ උප්පත්ති ස්ථානයේ කොට සිටින්නෝය සියලු සත්වයෝ කර්මය නෑදෑයා කොට සිටින්නෝය මේ සියලු සත්වයන්ගේ සැපදුක් බෙදීම තිබෙන්නේ කර්මය මතයි ඒ නිසා කරන්න දෙයක් නෑ තම තමන් කරන්නා වූ දේ තමයි තම තමන් අරගෙන යන්නේ ඒ ස්වභාවයෙන් යුක්තයි කියලා උපේක්ෂාවට පත් වෙලා වඩනවා දස දිශාවට බුදුරජාණන් වහන්සේ ආනන් නිග්‍රෝධගේ නිග්‍රෝධෝ ඒ විදියට බ්‍රහ්ම විහාර භාවනාවෙන් ඒ තපස්චර්යා කරපු කෙනා බ්‍රහ්ම විහාර භාවනාවෙන් වාසය කරනවා නම් මෛත්‍රී කරුණා මෘදුතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර භාවනාවෙන් භාවනා කරමින් සිටිනවා නම් එයාගේ තපස්චර්යාව පිරිසිදුද අපිරිසිදුද එතකොට නිග්‍රෝධ තාපසයා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අන්න හරි දැන් මොකද්ද දැන් නම් තපස් ජීවිතේ මුදුනටම යා ආවා එයා තපස් ජීවිතේ සාරේට පත්ුණා නෑ නෑ නෑ නිග්‍රෝධ තවම නෑ තවම තපස් ජීවිතේ සාරේට පත්ුනේ නෑ තවම තපස් ජීවිතේ මුදුනටම ආවේ නෑ කලින් තිබුණි පොත්ත ඔය එලේ ඕක තමයි ඔව් කලින් කිව්වේ සුඹුලු ඕක තමයි පොත්ත තාම එලේටවත් ආවේ නෑ අනේ ස්වාමීනි එහෙනම් අපිට කියා දෙන සීක්වා මේ තපස් ජීවිතේ මුදුනටම පත් වෙන්නේ කොහොමද තපස් ජීවිතේ සාරය ගන්නෙ කොහොමද කියලා අපිට කියා දෙන සීක්වා නිග්‍රෝධයේ ওই විදියට සතරාකාරයෙන් සංවර වෙච්ච පුද්ගලයා තාපසයා අර හුදකලා ජීවිතයට පුරුදු වෙලා පංච නීවරණ ධර්මයන් යටපත් කරලා මෛත්‍රී කරුණා මෘදිතා උපේක්ෂා කියන ධ්‍යාන වඩලා බ්‍රහ්ම විහාර භාවනා කරලා චිත්ත සමාධියේ උපද්දවල හිට ඊට පස්සේ පිළිවිලින් පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වා වඩලා ආපස්සට බලන ඔයාගේ ජීවිතේ බලදියා තමන්ම දකිනවා තමන් ආපු සංසාර ගමන ආත්ම භාව එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් පහක් නෙවෙයි 10ක් 20ක් 30ක් 40ක් 50ක් නෙවෙයි 100ක් 500ක් 1000ක් 2000ක් නෙවෙයි ලක්ෂ ගණන් ආපස්සට බලනවා බලද්දි තමන් තීරුම් ගන්නවා ආ මෙන්න මේ විදිහටයි මා මේ සංසාරේ පැමිණලා තියෙන්නේ මම අසවල් ජීවිතේ මම මේ විදිහට ඉඳලා මම අසවල් ජීවිතේ මේ විදිහට ඉඳලා මම මේ විදිහේ දේවල් කාලා බීලා තියෙන්නේ මම මෙහෙම දේවල් කතා බස් කරලා තියෙන්නේ මම මෙහෙම ජීවත් වෙලා තියෙන්නේ කියලා තමන්ගේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම තමන් දැනගන්නවා ආන ඒක තමයි පෙරවිසු කඳපිළිවෙල දක්නා නුවණ අන්න ඒක දැන් නිග්‍රෝධ දැන් කොහොමද තාපස ජීවිතේ දැන් සම්පූර්ණ දසයි අසම්පූර්ණද කියලා අහුවා ස්වාමීනි දැන් සම්පූර්ණයි කිව්වා ස්වාමීනි දැන් හරි ඕක තමයි කිව්ව තපස් ජීවිතේ මුදුන අරටුවටපත් වුණා ඒකනම් අරටුව කියලා කියන්න පුළුවනේ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ නෑ නිග්‍රෝධ ඔය තියෙන්නේ එළේ කිව්වා ඔය තියෙන්නේ එළය අරටුව තාම නෑ කිව්වා කිව්වා අනේ ස්වාමීනි එහෙමනම් අරටුව අපට ලබා ගන්නා හැටි කියා දෙනසේක්වා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් ඒ තාපස කෙනා අර වගේ සංවර වෙලා හතර ආකාරයකින් පංච නීවරණයන් බැහැර කළා හිට හුදිකලා වාසය පුරුදු කළා සතර බ්‍රහ්ම විහාරයෙන් වාසය කරලා පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන ආදී උපදවාගෙන ඊට පස්සේ ඒක නා ඔන්න පුබ්බේ නිවාස ආනුසස ඥානේ ඇති කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තපස්චර්යා කරන කෙනා ඊට පස්සේ හිත යොමු කරනවා චුතූපපාත ඥානේට මිනිස්සස ඉක්මවා ගිය විසුද්ධ වූ දිවසින් ඔන්න දකිනවා මේ ලෝකේ හීන වූ ප්‍රණීත වූ එවගේම සුන්දර වූ දුර්වර්ණ වූ සුගති දුගති කර්මානුරූපව මේ සත්වයා උපතක්කර යන ආකාරය දැකලා ඔන්න යාට අවබෝධයක් ඇති වෙනවා. අහෝ මේ සත්වයන් කාය සුචරිතයෙන් යුක්තව වචී සුචරිතයෙන් යුක්තව මනෝ සුචරිතයෙන් යුක්තව කටයුතු කරලා ආර්යයන් වහන්සේලාට නිඳා නොකොට වාසය කරලා මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා මේ සත්වයන් කය බිදී මරණයෙන් මතු සුගතිය ඉපද සිටිනවා. අහෝ මේ සත්වයන් කාය දුෂ්චරිතයෙන් යුක්ත වෙලා වචී දුෂ්චරිතයෙන් යුක්ත වෙලා මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වෙලා ධර්මයෙන් හැසිරෙන අයට නිඳා අපහාස කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවල යෙදිලා කාය බිදී මරණයෙන් මතු නිරයට පැමිණිලා දුක් විඳිනවා නේද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයට මේ සුගතියේ උපදින ආකාරයක් දුගතියේ උපදින ආකාරයක් හොඳට අවබෝධ කරන්නා වූ ඥානයක් එයා ලබා ගන්නවා. ඒ ඥානය තමයි චුතූපපාත ඥානය. නිග්‍රෝධ දැන් මොකද කියන්නේ ඔබ? ඒ තපස් ජීවිතයේ සම්පූර්ණද නැද්ද? බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තයෙන්ම දැන් තපස් ජීවිතයේ සම්පූර්ණයි, අසම්පූර්ණ නෑ. දැන් බුදුනටම පත් වුණා, සාරේටම පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා නිග්‍රෝධේ හරි ඔච්චරයි කිව තපස් අයට තියෙන තපස්සේ උපමනකින් ජීවිතේ ඔව් තපසුන්ගේ තියෙන ක්‍රමයට අනුව ඔච්චරයි කියන බුදුනට යන්න පුළුවන්. සාරේ ඔච්චරයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා නමුත් නිග්‍රෝධ ඔබ මගේ මුලින්ම ඇහුව ප්‍රශ්නයක්. මොකද්ද මුලින්ම ඇහිවේ? භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් යම් ධර්මයකින් හික්මිලා සම්පූර්ණ සැනසිල්ලට පත් වෙනවාද, සම්පූර්ණ නිවන් මගේ බැස ගන්නවාද, නිවනට පත් වෙනවාද යම් ධර්මයක් ඇද්ද කියලා, ආන්ගේ ධර්මයේ ඔය කියපියවට වඩා පරිපූර්ණයි උත්තමයි කිව්වා. මෙහෙම කියපු ගමන් මොකද වුනේ? ඒ උදුම්බරික ආරාමයේ හිටපු ඒ නිග්‍රෝධගේ ගෝලියෝ ටික එකතු වෙලා කෑ ගහන්න ගත්තා. දැන් මේ ශ්‍රමණ ගෞතම වහන්සේගේ ප්‍රකාශයත් එක්ක ආචාර්යයන් ඇතුළු අපි ඔක්කොම ඉවරයි කිව්වා. අපි ඔක්කොම වෙනසුණා කිව්වා. අපි මේට වඩා දෙයක් ලෝකේ දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළේ නෑ. උන්වහන්සේ කිව්වා ඔය කියාපු දේවල් වලට වඩා ශ්‍රේෂ්ඨ දෙයකින් තමයි අපි ශ්‍රාවකයන්ව මා ශ්‍රාවකයන්ව හික්මවන්නේ, ඔයිට වඩා ශ්‍රේෂ්ඨත්වයට යන දේවල් වලින්. දැන් ඒක මේගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ. අනේ අපි දන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ ඔක්කොම ළඟ අහගෙන හිටිය අර සන්දාන ගෘහපති කල්පනා කරනවා දැන් මේ මෝඩයෝ ටික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් දෙනවා වගේ පේනවා. දැන් මුන්දලා කියපු කාරණේ දැන් කියන්න හොඳ වෙලාව. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා නිග්‍රෝධේනි තාපසේනි ඔබට මතකද බුදුරජාණන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා මාත්‍රික කරපු කතාව? මතකද ඔබ මට කිව්වා හිම්බා ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන් සමඟ කතා කරන්න කවුද ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන් සමඟ සාකච්ඡා කරන්න කවුද ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන් සමඟ සාකච්ඡා කරන්න ක්‍රමයක් නැහැ. ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ සාකච්ඡාව එයාගේ ශූන්‍යාගාරෙම ඒක ඉවර වෙලා යනවා. ශ්‍රමණ ගෞතමයන් පිරිස් මැදට ගිහිල්ලා කතා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මේ ශ්‍රමණ ගෞතමයන් මේ හැංගි හැංගි ඉන්නේ මේ කලින් කලට ඔය කැලෑවැදිලා ඉන්නේ මේ ඇහැක් කන වෙච්ච දෙනක් ගෙහෙට මෙහෙට මගහැර යනවා වගේ නේද? ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙට එන්න කියන්නේ අපි එක ප්‍රශ්නයයි අහන්නේ. කලයක් රෝල් කරන්නේ රෝල් කළා දානවල කිව්වේ නැද්ද කියලා ඇහුවා. ආහපු ගමන් නීග්‍රෝධයට මොකද වුනේ? ඔළුව බිමට හරව ගත්තා. කර බා ගත්තා. යටට මූණ හරවා ගත්තා. දැන් ඉතින් වගාවක් නැතුව උහි ඉන්නව දැන් තකබීර් වෙලා ඔළුව නවාගෙන ඉන්නව දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ ආනෝ ඈ නීග්‍රෝධ හැබැයිද? ඔබ එහෙම දෙයක් කිව්වද? අනේ ස්වාමීනි මං හරි මෝඩයි. අය කියනවා මං හරි මෝඩයා. මම හරි මට තේරුමක් නෑ. මම ඔහි ගුණා වගේ එහෙම කිව්වා. ඈ නීග්‍රෝධ ඔබ අහලා තියෙනවද ඔබගේ ගුරු පරම්පරාවෙන් අතීතයේ වැඩ හිටියේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ඇද්ද? ඒ අතීතයේ වැඩ සිටි අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අද ඔබ මේ ගෝලියුත් එක්ක ඔය හිස් කතා කර කර ඉන්නවා. ඔය ආරාමවලට වැදිලා හිස් කතා දෙතිස් කතාවෙන් කතා කර කර ඉන්නවා. ඔය වගේ නිස්සරු කතාවලට වැඩි වැඩි දෙහිටි අතීතයේ වැඩ හිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා. ඈනිග්‍රෝධ එහෙම නැත්තම් අද මේ මා කරන්නා වගේ අතීතයේ වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේලා නිස්සබ්ද වූ හඬ අඩු ජනශූන්‍ය වූ හුදෙකලා තැන්වල විවේකයෙන් හිටියේ ඔබ මොකක්ද අහලා තියෙන්නේ ගුරුවරුන්ගෙන් සම්බුදු රජාණන් වහන්සේලා ගැන කියලා ඇහුවා. එතකොට නිග්‍රෝධ කියනවා අනේ ස්වාමීනි මං අහලා තිබුණේ අතීතයේ වැඩ සිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අද මේ අපි මේ අපේ ආරාමයේ අපි විරිස එකතු වෙලා මේ කරන වගේ හිස් කතා වෙන්නම් එහෙම ඉදිලා හිටියේ නෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් වර්තමානයේ අල්ප ශබ්ද ඇති අල්ප ഘോഷා ඇති මිනිසුන්ගෙන් නොගැවසුණු නිදහස් නිශ්ශබ්ද තැනකට වෙලා හුදෙකලාව බණ භාවනා කරනද ඔන්න විදිහට තමයි අතීතයේ වැඩ හිටියේ සම්බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියේ කියලා ස්වාමිනී මං ඒ කාරණේ නම් අහලා තියෙනවා. නිග්‍රෝධය හරි ලස්සනට කියනවා. නිග්‍රෝධය තස්සතේ නිග්‍රෝධ විඤ්ඤුස සතෝ මහල්ලකස්සන ඒතදෝසි. නිග්‍රෝධ ඔබට මොළේ චුට්ටක් තිබුණා නම් මේ වගේ හිතුන්නේ නැද්ද ඔබට? බුද්ධෝසෝ භගවා බෝදාය ධම්මං දේසේති. ඒ බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධය කරලා අන් අයට සත්‍ය අවබෝධයේ පිණිස ධර්ම දේශනා කරනව නේද? දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේසි. දමණීය වූ බුදුරජාණන් වහන්සේ අන් අයට දමණීය වීම පිණිස ධර්ම දේශනා කරනව නේද? සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. ශාන්ත භාවයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන්නයව සංසිදුවාලීම පිණිස ධර්ම දේශනා කරනවා නේද? තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සසරින් ඉතරට වැඩිය භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සසරින් ඉතර කරවීම පිණිස ධර්ම දේශනා කරනවා නේද? පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සියලු කෙලෙස් නිවා දෙමු. සියලු කෙලෙස් මුළුමනින්ම නිවා දෙමු. භාග්‍යවතුන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් නිවා දෙමීමට ධර්ම දේශනා කරනවා නේද කියලා ඔබට සිතුනේ නැද්ද? මෙහෙම ඇගුවට පස්සේ නිග්‍රෝධ කියනවා අනේ ස්වාමීනි මං හරි ගුණා. මං හරි මෝඩයා. මං හරි අඥානයි. මං මේ අකුසල් වලට යට වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සංවර වීම පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නාසේක්වා කියලා සමාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිග්‍රෝධ ඇත්ත තමයි ඔහි මෝඩයි. ඔහිට නුවණ නැහැ. ඔහි මේ අකුසල් වලට යට වුණා තමයි. නමුත් දැන් මේ තමන්ගේ වරද වරද වශයෙන් දැකලා සංවර වීමට උවමනා වෙලා තියෙනවා. මේක බොහොම හොඳයි. මේක ආරෙ විනේ දියුණුවකටපත් වෙන්න පුළුවන් කාරණයක්. හරි ලස්සන ප්‍රකාශයක් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නිග්‍රෝධට කියනවා. එහෙම සමාව දීලා ආයත සංවරයට පැමිණවා කියලා. අහංකෝපන නිග්‍රෝධ ඒවං වදාමි. නිග්‍රෝධ මම මෙන්න මෙහෙමයි කියන්නේ. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසඨෝ අමායාවි උජුජාතිකෝ. මාළඟට පැමිණේවා බුද්ධිමත් මිනිසෙක්. මාළඟට පැමිණේවා බුද්ධිමත් මිනිසෙක්. ඒ බුද්ධිමත් මිනිසයා කවුද? අසටෝ, කට්ට නැති, අමායාවී, මායා නැති, උජු ජාතිකෝ, ඍජු මිනිසෙක්. කෙලින් වැඩ කරන බුද්ධිමත් මිනිසෙක් මාළඟට පැමිණේවා. ආහ මනුසාසාමි, මට පුළුවන් යාට අනුශාසනා කරන්න. අහං ධම්මං දේසේමි, මට පුළුවන් යාට ධර්මයේ දේශනා කරන්න. ඒ දේශනා කරන ආකාරයෙන් යා පිළිපැද්දොත් සුළු කලකදී, ඒ පිළිපැදලා එයා ගී බව අත්හැරලා පැවිදි වුණොත් එයාට සුළු කලකදී පුළුවන් මෙලවදීම පුළුවන් මේ ජීවිතේදීම පුළුවන් ඒ අමා මහ නිවන සාක්ෂාත් කරලා ඒට පැමිණ වාසය කරන්න එයාට පුළුවන්. වැඩිමුණුත් අවුරුදු 7ක් යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා නීග්‍රෝද අවුරුදු 7ක් පැත්තකට දාන්න. මේ ඍජු ජාති, ඍජු කෙනෙක්, කට්ට නැති, මායා නැති, බුද්ධිමත් කෙනෙක් මා ළඟට එන්න. මං අවවාද කරන්නම්, අනුශාසනා කරන්නම්. ඒ අනුශාසනාව පරිදියා ජීවත් වුණොත් අවුරුදු 7ක් ඕනේ නැහැ. අවුරුදු 6ක් ඇති. නිග්‍රෝධයේ අවුරුදු 6ක් ඕනෙත් නැහැ. අවුරුදු 5ක් ඇති. නිග්‍රෝධයේ අවුරුදු 5ක් ඕනෙත් නැහැ. අවුරුදු 4ක් ඇති. නිග්‍රෝධයේ අවුරුදු 4ක් ඕනෙත් නැහැ. අවුරුදු 3ක් ඇති. නිග්‍රෝධයේ අවුරුදු 3ක් ඕනෙත් නැහැ. අවුරුදු 2ක් ඇති. නිග්‍රෝධයේ අවුරුදු 2ක් ඕනෙත් නැහැ. අවුරුද්දක් ඇති. නිග්‍රෝධයේ අවුරුද්දක් ඕනෙත් නැහැ. මාස 7ක් ඇති. නිග්‍රෝධයේ මාස 7ක් ඕනෙත් නැහැ. මාස 6ක් ඇති. නිග්‍රෝධයේ මාස 5ක් ඇති. මාස 3ක් ඇති. මාස සති 2ක් ඇති. නිග්‍රෝධයේ සති 2ක් ඕනෙත් නැහැ. සතියක් ඇති. සතියක් ඇති මන් ළඟට එනවා නම් කවුද? බුද්ධිමත් එක්කෙනෙක්. කට්ටකන් නැති. ඔව් මායා නැති, යටි කූට්ටු අදහස් නැති ඍජු මිනිසෙක් මා ළඟට එනවා නම් මං එයාට ධර්මයේ දේශනා කරනවා. මං එයාට අනුශාසනා කරනවා. එතකොට එයාට පුළුවන් මේ අනුශාසනාවට අනුව කැප වෙලා වැඩ කරලා එයා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා නම් එයාට ඉතාම සුළු කාලකදී සතියක් ඇති. එයාට පුළුවන් වෙනවා මේ ජීවිතයේදීම ඒ නිවන සාක්ෂාත් කරලා උතුම් අරහත්ත්වයට පැමිණ වාසය කරන්න. බලන්න පින්වතුනි, එවැනි ධර්මයක් අද අපි කතා කරාම මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න, සෝතාපන්න වෙන්න මේ ජීවිතේ කෙනෙකුට ලැබේවා කියලා ඒකටත් බයින්නවනම් බෞද්ධයයි කියා ගන්නා ජනතාව අතරින්. එතකොට බලන්න මේ කොයිතරම් අවාසනාවන්ත තත්ත්වයකට ධර්මයේ කණපිට හැරිලාද තියෙන්නේ. ධර්මයේ කණපිට හැරිලා තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතියක් ඇති කියනවා. සතියක් ඇති කියනවා එන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බදාලා, හැබැයි නිග්‍රෝධය, මං ඒ කාරණේ ඔබට කිව්වේ ඔබව මගේ ශිෂ්‍ය බවට ශ්‍රාවකෙක් බවට පත් කරගන්න නම් නෙවෙයි. ඒ නිසා දැන් ඔබට හිතෙන්න පුළුවන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ මාව ගෝලික කරගන්න අදහසින් වද්ද මේ කියන්නේ කියලා. එහෙම හිතන් දෙපා. මේ පිරිසගේ ආචාර්යවරයා ඔබ, ඔබ මේ පිරිසගේ ආචාර්යවරයාම වේවා. නිග්‍රෝධය ඔබට හිතෙන්න පුළුවනි ශ්‍රමණ ගෞතමයන් මේ හදන්නේ අපේ ක්‍රම ටික අයින් කළා, ශ්‍රමණ ගෞතමයන්ගේ ක්‍රම ටික අපිට මේ පුරුදු කරන්නද කියලා. එහෙම අදහසක් මේකේ නෑ. ඔබ යම් ආකාරයකින් යම් ක්‍රමයක් පුරුදු කරනවාද ඒ ක්‍රමෙම වේවා. නිග්‍රෝධය ඔබට මෙහෙම හිතෙන්නත් පුළුවනි, අපි අම්මාකාරයක ජීවිතයක් ගත කරනවාද, ඒ ජීවිතයෙන් අපිව බැහැර කරන්න වද්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදියට ප්‍රකාශ කළේ කියලා? නෑ නෑ නෑ, එහෙම අදහසක් නෑ. ඔබ ගත කරන අම්මාකාරක ජීවිතයක් ඇද්ද ඒ ජීවිතය ඒ ආකාරයෙන්ම වේවා. නිග්‍රෝධය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්, මොකද්ද යම් දෙයක් අපට අකුසලයයි, අකුසල සම්මතයයි වැද්ද, ඒවාවල අපිව පිහිටවන්නයි මේ ශ්‍රමණ ගෞතමයන් මේ කරන්නේ කියලා. එහෙම එකක් මේකේ නෑ. එහෙම හිතන්න එපා. ඔබ ඔබේ ආචාර්යයන් සමග ඔබ කරන්නව යමක් ඇද්ද එහෙමම කරගෙන යන්න. නිග්‍රෝධය ඔබට මේම හිතෙන්න පුළුවන්, යම් ආකාරයේ කුසල් ඇද්ද අපේ, ඒ කුසල් දහං ඇද්දේ එයින් අප බැහැර කරනු කැමැතිවයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ කරන්නේ මේ කතාවල් අපිට ප්‍රකාශ කරේ එහෙම හිතන්න එපා නිග්‍රෝධයේ ආචාර්යවරයා සහිත වූ ඔබ සියලු දෙනාම ඔබ කරන්නා වූ කුසල්ම කරගෙන යන්න නිග්‍රෝධයේ සන්තිකෝ නිග්‍රෝධ අකුසල ධම්මා අප්පහීනා සංකිලේසා පොණෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීය නිග්‍රෝධයේ මේ ලෝකේ තිබෙනවා අකුසල ධර්ම මේ අකුසල ධර්ම පුනර්භවය ඇති කරවනවා දුක් විපාක ඇති කරවනවා නැවත නැවතත් ඉපදීම මැරීම පිණිස උපකාර වෙනවා ඒසහම් පහනායි ධම්මං දේශේමි ආන් ඒව නැති කළා දාණ්ඩයි මා මේ ධර්මයේ දේශනා දුන් හරි පැහැදිලි බුදුරජාන් වහන්සේගේ ඉලක්කේ උන්වහන්සේගේ ඉලක්කේ හරීම පැහැදිලි උන්වහන්සේ දේශනා කරන්නේ මොකද නිග්‍රෝධයට කියනවා නිග්‍රෝධය අපේ හිතවල තියෙන මේ සත්වයන්ගේ හිතවල තියෙන ප්‍රහාණය වෙච්ච නැති අකුසල් මේ අප්‍රහීන වූ අකුසල් තියෙනවා කෙලෙස් සහිතයි පුනර්භවයේ ඇති කළා දෙනවා ඒව පීඩා සහිතයි අනාගත දුක් විපාක උපද්දවල දෙනවා ජාති ජරා මරණ ඇති කළා දෙනවා ආන් ඒ වයින් පුද්ගලයාව නිදහස් කරන්නයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ඒ ධර්මය දේශනා කළා ඒ ආකාරයට කෙනෙක් පිළිපැද්දොත් ඒ තමන්ව කිලුටු කරන්නා වූ යම් අකුසලද්දීව ප්‍රහාණය වෙලා යනවා තමන්ව පිරිසිදු කරන්නා වූ යම් කුසලද්දීව වර්ධනය වෙලා යනවා ප්‍රඥාව සම්පූර්ණත්වයට පත් වෙනවා විපුල බවට පත් වෙනවා මේ ජීවිතයේදීම ඔය කියන ධර්මය අවබෝධ කරගෙන ඒට පැමිණ වාසය කරන්න පුළුවන් පින්වත්නි එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ ඉච්ඡර උනන්දු කළා වදාලා අනීමේ නිග්‍රෝධ ප්‍රමුඛ අර 300ම කිසි වගක් නැතුව ගොළුව වගේ නිශ්ශබ්දව ඔළුව බිමට හරවගෙන බෙල්ල ඇලකරගෙන වැටහීම් රහිත වාඩි වෙලා හිටියා වාඩි වෙලා හිටියේ මාර්යා මේගොල්ලන්ගේ හිත වහගත්තා බලන්න බුදුරජාන් වහන්සේ ඉදිරි අතකෝ භගවා ඒතද හෝසි එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ සිටිවිල්ල ඇති වුණා සබ්බීපි මේ මෝග පුරුසා පුට්ටා පාපිමතා අනේ මේ සියලුම හිස් පුද්ගලයන්ගේ මනස පවිතු මාර්යා විසින් වහගත්තා දැන් බලන්න අපි දන්නේ නැහනේ අපි අපේ මනස වහනවා කියලා කියන මේ හිස් පුද්ගලයන්ගේ මනස පවිතු මාර්යා විසින් වහගත්තා එක්කිනෙකුටවත් හිතක් පහළ වුණේ නැහැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙච්චරම පැහැදිලි ලෙස මෙච්චරම මතු කරලා මේ ධර්මයක් පෙන්වා දෙනවා අපි මේ ධර්මයේදී උන්වහන්සේ පෙන්වා දෙනවා හත් දවසක් මේක අනුගමනය කළොත් ඇති ඉතින් මේ අනේ හත් දවසක් කියන්නේ මහ ලොකු දෙයක්ද ඒ නිසා මේ සතිය අපි මේක සතියකින් පුහුණු කරනවා නම් හොඳයි නේ කියලා එක්කෙනෙකුටවත් හිතක් පහළ වුණේ නෑ මාර්යා විසින් හැමගිනාගේම සිත වහාගත්තා එහෙමනම් අපි මේ යුගයේ තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කිව්වන් පස්සේ ලෝකයා බෞද්ධයයි කියාගන්නා මේ විශේෂයෙන් පැවිදි අයම කිපෙන එකේ පුදුම සාගත දෙයක් නෑ මොකද හේතුව ඒ සියලු දෙනාගේම සිත මාර්යා විසින් වහගෙන තියෙන්නේ ඒ සියලු දෙනාගම සිට මාර්යා විසින් වහගෙන තියෙන්නේ. ඒතර වහගත්තට පස්සේ හිත මොකද වෙන්නේ? ආපුදී මතක් වෙන්නේ. ආපුදී සිහියට එන්නේ නැහැ. උපදවා ගන්න බෑ. ඒක එහෙමම යට යනවා. අමතක වෙලා යනවා. ඒක නිතර නිතර සිහියට එන්නේ නැහැ. සිහිය පිහිටන්නේ නැහැ. ආන් ඒක දැන් හිතලා බලන්න මේ ලෝක සත්‍යය මේ සසරින් මිදෙනවා කියන කාරණේ දුෂ්කර වෙලා තියෙන ඔතනින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට හදාරපු කෙනෙකුට මිසක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට නැවත නැවතත් කලක් මුළුල්ලේ හදාරපු කෙනෙකුට මිසක් නැත්තම් මේ ලෝකේ මායාගේ බලපෑම මෙතරම් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්දී මේගොල්ලන්ට මේ බලපෑමෙන් නිදහස් වෙන්න තිබුණා කොතනින්ද? මේගොල්ලන්ට හොඳට අහගෙන ඉඳලා ශ්‍රද්ධාව ඇති වුණා නම් ශ්‍රද්ධාව ඇති වෙලා තිරුවන් සරණ ගියා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්තුනානම් අන්න බුදුරජාණන් වහන්සේට කෙලිම පුළුවන්කම තියෙන මේ පිරිස තමන්ගේ ධර්ම මාර්ගයේ යොමු කරවන්නට අනේ අවස්ථාව නැති වුණා. මේ ගොල්ල කවුරුත් තිරුවන් සරණ ගියේ නෑ. මේ ගොල්ල වැටහීම් රහිතව නොවැටහෙන ස්වභාවයෙන් යුක්තව බෙල්ල පැත්තට හරවගෙන ඔළුව පාත් කරගෙන උහි හිටිය නිශ්ශබ්දව අතකෝ භගවා උදුම්බරිකායේ පරිබ්බාජකා රාමේ සීහනාදං නදිත්තා. මේ ආකාරයට සිංහනාදයක් බඳු ශ්‍රේෂ්ඨ විදියට මේ ධර්මයේ ප්‍රකාශ කළ බලන්න කොච්චර පැහැදිලිද. උන්වහන්සේගේ ඉලක්කය පැහැදිලි නැද්ද? හරීම පැහැදිලි. උන්වහන්සේ දේශනා කරා මේ හිතේ තියෙනවා මොකද්ද? මිනිස්සුන්ගේ හිතවල තියෙන කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ. මිනිස්යන්ව කිලුටු කරවන්නා වූ කෙලෙස් තියෙනවා. ඒවා ප්‍රහාණය වෙලා නැහැ. ආන් ඒ කෙලෙස් වලට පුළුවන් පුනර්භවයක් ඇති කරවලා දෙන්න. ඒවට පුළුවන් පීඩා සහිත ලෝකයකට තමාව රැගෙන යන්න. ඒ කෙලෙස් වලට පුළුවන් දුක් විපාක උපද්දවලා දෙන්න. ඒ කෙලෙස් වලට පුළුවන් නැවත නැවත ජරා මරණ කරා තමාව ගෙන යන්න. ආන්ව ප්‍රහාණය කළ දෙන්නයි තථාගතාරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් තොරව අපට පුළුවන් දෝ ඉලක්කය පැහැදිලි කරගන්න. දැන් අපි එක එක්කෙනා එක එක වගේ අපිට හිතෙන ඒවා. අපි කියන්නේ ධර්මයෙන් මේකයි වෙන්න ඕනේ ලෝකෙට, ධර්මයෙන් අරකයි වෙන්න ඕනේ ලෝකෙට, ධර්මයෙන් මේකයි වෙන්න ඕනේ කියලා. ඒක අපේ මතේ. නමුත් ධර්මයක් ස්වාමි කවුද? බුදුරජාණන් වහන්සේ. මේ මාර්ගයේ උපැද්දින්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ මාර්ගයේ ප්‍රකාශ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ මාර්ගයේ මැනවින් හෙළිදරව් කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මාර්ගය ගැන සම්පූර්ණයෙන්ම දන්නේ. උන්වහන්සේ තමයි මාර්ගය පෙන්වන්න සම්පූර්ණයෙන්ම දක්ෂ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ ධර්මයේ ඉලක්කය මේකයි. මේ හිස් ලෝකයේ ඒක දන්නේ නැහැ. මේ තුච්ච ලෝකයේදී ඒක පේන්නේ නැහැ. ඒක හොයන්නත් බෑ. මේ ඇහැට පේන ලෝකයේ තුල සියලුම ආසාවන් හිර කරගෙන ඉන්න මිනිසයාට මේ එතනින් එහා ලෝකයක් ගැන දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේම නෙමෙයි මිනිසුන්ගේ සිත් සතන්, ඒ මිනිසුන්ගේ මානසික ස්වභාව, මිනිසු තුල තිබෙනා වූ කෙලෙස්, ඒ කෙලෙස් වලින් මිනිසු දුක් විඳින ආකාරය මේ ඔක්කොම උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා ඒ වගේම මිනිසයන්ට පුළුවන්කම තියෙනවා සිත කිලුටු වෙන දේ ප්‍රහාණය කරලා සිත පිරිසිදු කරන දේ දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේ පුළුවන්කම තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ විදිහට මට පුළුවන් ධර්මයේ දේශනා කරන්න. එතකොට හිත කිලුටු වෙන දේවල් සියල්ල සිතෙන් ප්‍රහාණය වෙලා යනවා. සිත පාරිශුද්ධත්වයට පත් කරන දේ සිතේ වර්ධනය වෙනවා, ප්‍රඥාව පරිපූර්ණ වෙනවා, විපුල බවට පත් වෙනවා. මේ ජීවිතයේදීම සාක්ෂාත් කරනවා කියලා කියද්දි එච්චර ප්‍රබල ලෙස එක්කෙනෙකුට හිතක් පහළ වුණ නැහැ කියන්නේ එක්කෙනෙකුට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මාර්යාගේ ක්‍රියාකලාපයේ එසේ නම් මෙකල කතා කරන්නට දෙයක් ඇත්තේම නැත. එතරම්ම මේ ලෝක සත්වයාව මාර්යාගේ වසඟේ තමයි පවතින්නේ. මනුෂ්‍යයාට ඒක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිංහනාදය කළා. වේහාසං අබ්බුග්ගන්තා. දැන් මේ පරිබ්බාජකාරාමේ උදුම්බරීක කියන පරිබ්බාජකාරාමේදී සිංහනාද පවත්වලා වේහාසං අබ්බුග්ගන්තා. එතනදිම ඔක්කොටම පේන්නේ අහසට පැන නැංගා. අහසට පැන නැගලා අහසින් වැඩියා ගිජ්ජකූට පර්වතයට. සන්දාන ගෘහපතියා බොහොම සතුටින් ඒ දැකලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය දැකලා සතුටු සිතින් රජගහ නුවරට පිටත් වුණා. දැන් බලන්න පින්වත්නි, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා අපි දන්නේ නැත්නම්, මේක ඔබට මේ සරල භාෂාවෙන් කියා දුන්නේ නැත්නම් ඔබේ හිත පහදින්නේ කොහොමද? ඔබට තේරෙන්න අවස්ථාව ලැබෙනවද? ඔබට මේ ගැන සිත පහදවා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඔබ කොහොමද අවබෝධයෙන්ම තිරුවන් සරණ යන්නේ? අවබෝධයෙන්ම තිරුවන් සරණ යන්නේ බැරුව යනවා. අවබෝධයෙන්ම තිරුවන් සරණ යන්නේ බැරි කෙනෙක් කොහොමද ශ්‍රද්ධාවට පැමිණෙන්නේ? ශ්‍රද්ධාවට පැමිණෙන්න බැරි වෙච්ච කෙනෙක් කොහොමද සෝතාපට්ටි අංග ඇති කරගන්නේ සෝතාපට්ටිංග ඇති කරගන්න බැරි වෙච්ච කෙනෙක් කොහොමද සුගතියක් කරා යන්න බලාපොරොත්තු තියාගන්නේ සියල්ලම අහිමි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ප්‍රකට වුණේ නැත්තම් මතුුනේ නැත්තම් සියලු යහපතම අහිමි සියලු යහපතම නොලැබී යනවා පරලොව දුගතිය කරා යනවා ධර්මයක් නොදන්නා අඥාණයින්ගේ ලෝකවලට යනවා නිරේ යනවා තිරිසං අපාය යනවා ප්‍රේත ලෝකවල යනවා උපන්න ධර්මයේ කියන එක දන්නේ නැති නිසා ඔහි ඔල මොට්ටල විදිහට ජීවත් වෙන්න වෙනවා මේ සියල්ලෙන් අත් මිදෙන්න තියෙන දුර්ලභ අවස්ථාව මේ ජීවිතේ නොවේද මේ ජීවිතයයි දුෂ්කරතා තිබේ දුෂ්කරතා නැතුව නොවේ ඒ දුෂ්කරතාව තමයි පළවෙනි එක තමයි තමන්ගේම සිහිනුවණේ ඇති දුර්වලකම තමන්ගේම වීරී ඇති දුර්වලකම තමන්ගේම යෝනිසු මනසිකාරයෙහි ඇති දුර්වලකම තමන්ගේම අදිෂ්ඨානයේ ඇති දුර්වලකම ඉතින් මේ දුර්වලකම් වැඩගෙන තම තමන් විසින් මේ ධර්ම මාර්ගයේ හිත පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේ මෙතරම්ම මේ ප්‍රබල ලෙස වදාලා නම් ඒ ධර්මයේ ඒකාන්තයෙන්ම මනවින් දේශනා කරන එකක් නෙමෙයිද ඒකාන්ති මේ ධර්මයේ ස්වාකාතයි බුදුරජාණන් වහන්සේ වදාළන දවස් හතක් ඇති කියලා එහෙනම් ඒ ධර්මයේ සම්දිත්තික නොවේද ධර්මයේ ඒකාන්තයෙන්ම සම්දිත්තිකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතයේදී මේක අත්දකින්න පුළුවන් කියලා එහෙනම් මේකට විශේෂ කාලයක් ඕනෙන්නේ නැහැ එහෙනම් මේ ධර්මයේ ඒකාන්තයෙන්ම අකාලිකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ අවබෝධ කරගන්න ඉන්න කිව්ව ළඟට කාටද ඒතු විඤ්ඤූ පුරිසු අසටෝ අමායාවී උජුජාතිකෝ බුද්ධිමත් කෙනෙක් එන්න කිව්වා කට නැති මායා නැති ඍජු ආඥාට එහි පස්සිකයි ඇවිත් බලන්න කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ තමා තුළ උපදවා ගන්න තියෙන්නේ තමා තුළට පමුණවා ගන්න තියෙන්නේ ඕපනායිකයි මේ ධර්මයේ බුද්ධිමත් කෙනා තම තමන්ගේ ජීවිතවල තමන්ගේම අත්දැකීමක් හැටියට ප්‍රත්‍යක්ෂ කරගන්නවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි ඒකාන්තේමයි ධර්මේ ආශ්චර්ය නැද්ද මිනිස්යාගේ සිතේ අකුසල් ප්‍රහාණය කරවන දුක් කරා ගෙන යන පුනර්භවයේ කරා ගෙන යන දුක්ඛිත ලෝකයක් කරා ගෙන යන අකුසල් ප්‍රහාණය කරවන සිත පාරිශුද්ධත්වයට පත් කරවන සිත කය වචනේ පිරිසිදු කරන කුසල් වඩවන සියලු කෙලෙස් දුරුකොට අමා මහ නිවන පමුණවන